ශ්‍රීලංකා නිදහස් පක්ෂේ මේ පැත්තේ ඉන්නේ මේ පැත්තේ ඉන්නේ මේක රටේ මිනිස්සු අහනවා අපි හිතාගෙන ඉන්න හොඳ නැහැ අපිට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා ජනතාවගේ විශ්වාසය කඩා වැටෙන්න පටන් ගත්තොත් පාර්ලිමේන්තුවට පාර්ලිමේන්තු විහිළුවකට පරිවර්තනය වෙන්න පටන් ගත්තොත් ජනතාව වෙන විදියකට හැසිරෙන්න පටන් ගන්න පුළුවන් කියන භයානක අන්තරාව අපි ප්‍රකාශ කරන්න ඕනේ නිවැරදි විදියට ඉර ගහලා මේ ඉරේ හා පැත්තයි මෙහා පැත්තයි කියලා තීරණය කරන්න පුළුවන්කම ඔබතුමාගේ වගකීම නැතු ආග්‍රාමාත්‍යතුමාගේ හෝ විරුද්ධ පක්ෂයේ නායකතුමාගේ වගකීම නෙමෙයි මෙය ගණන් ගත යුතු නැති ප්‍රශ්නයක් කියලා හැසිරෙන්න පටන් ගත්තොත් පාර්ලිමේන්තුව ලෝකයේ ප්‍රසිද්ධතම විහිළු පාර්ලිමේන්තුව බවට පත් වෙන බව මම කනගාටුවෙන් ප්‍රකාශ කරන්නේ.